දෙපහන කැත යම් ඔබලා පාරෙන දේනුනු ලැබුම් ගනී කැලතුනු රසය පැන ආභුමූලක් අකුරු වැලක් දෙහාදක ලියැයි යුගයෙන් යුගයට නොමියන දානක දියක පදනම මතු වෙන්නේ නොපෙනෙන ඈතට ඇගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙන්නේ සියුමැලි කැකුලක් මැලවෙන්නේ රහසක් කුමුරා තුඩින් තුඩට ගෙන යන බින්දු ගවුවක් ඉහලට ගොනු කොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දු අහසක් ගුගුරා කළුවක් මපුරා ඒහා මුහුමු වැහි බින්දු ඇගෙන යත්දී නටබුන් අතරෙක තවෙකෙක් ඇත අදරැන්දුු තවෙකෙක් ඇවෙත අදරැන්දු සඳකද පහනක කැතයම් ඔපලා පාවෙන දේදුුණු ලැබුම් ගනී කැලැතුනු රසයක පැන ආභුමූලක් අකුරු වැලක් දෙහාදක ලියැයි යුගයෙන් යුගයට නොමියන දානක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඇගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී සියුමැලි කැකුලක් මැලවෙද්දී කැකුලක් නොකලක නතුවෙන් ගලවා දුරක යවා මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුලක් සත් සමුදුරට මුහුව ගියා ඔබට උරුම වූ රිදුණු තැවුණු හද එක් තැම්මැදුරට කවුලු අරා රුවන් විමාන පියමායන තුරු ඔපියන හදවත සිටි බලා ඔපියන හදවත සිටි බලා සිටි බලා